එක්සත් ජාතික පක්ෂයේ පෝස්ටරයක් තියෙනවා මුල පිරුව විතරයි කියලා. මුල පිරුව විතරයි දින 100. මුල පිරීමේ මහ බැංකුවේ ගනු දිනුව ඔහම නම්. මුල පිරීමේ කරුණා ගනු දිනුව ඔහම නම්. මුල පිරීමේදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉවත් වුණා නම්. දිගු ගමන කොහොම වේවිද කියලා මේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉතා හොඳ සංඥාවක් රටේ ජනතාවට ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මුල පිරීමේ තරම පෙන්නුම් කරනවා. එනිසා මේ දේශපාලන ව්‍යාපාරයන් දෙක පිළිබඳවම ඉතා හොඳ අදහසක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉදිරිපත් කරලා තිබෙනවා. එනිසා අපි ඉල්ලා සිටිනවා ඒ දේශපාලන ප්‍රවාහයන් දෙකටම යෙරෙව ජනතා බලවේගයක් මේ වෙලාවට ගොඩනැගිය යුතුයි.